සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ ඇතුළත් වන ඛේමක සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වන්නේ භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණා වූ ධර්ම සංවාදයක් පිළිබඳව. එක්තරා සමයක කොසබෑ නුවර ගෝසිතාරාමේහි ස්ථවිර භික්ෂුන් වහන්සේලා සමූහයක් වැඩවාසය කළා. එහිදී ඊට සමීපයේ පිහිටියා වූ බදිරකාරාම කියන ස්ථානයේහි ඛේමක කියන ස්වාමීන් වහන්සේ රෝගාතුරව වැඩ සිටියා. මේ අවස්ථාවේදී ගෝසිතාරාමේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා එකතු වෙලා දාසක කියන හාමුදුරුව පිටත් කළ හැරියා ඛේමක භික්ෂුන් වහන්සේ වෙත උන්වහන්සේගේ සුවදුක් විමසලා එනට කියලා. ගෝසිතාරාම වාසී ස්ථවිර භික්ෂුන්ගේ අනුශාසනාව පිළිගත්තු දාසක හාමුදුරුව බදරිකාරාමේ වැඩ සිටියා වූ ඛේමක භික්ෂුන් වහන්සේ වෙත ගිහිල්ලා උන්වහන්සේගෙන් සුවදුක් විමසා සිටියා. එහිදී ඛේමක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ උන්වහන්සේ ඊටාම රෝගාතුරව පසුවන බවත්, වේදනාව තව තවත් වැඩි වෙන බවත් එහිදී සඳහන් කළා. මේ පණිවිඩය රැගෙන නැවත ස්ථවිර භික්ෂුන් වහන්සේලා වෙත පැමිණියා වූ දාසක හාමුදුරුව මේ ප්‍රවෘත්තිය සඳහන් කළා. ඊළඟට නැවතත් ගෝසිතාරාමේ ස්වාමීන් වහන්සේලා දාසක හාමුදුරන්ට සඳහන් කරනවා, ඔබ නැවත ඛේමක භික්ෂුන් වහන්සේ වෙත යන්න, ගිහිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්න, රූපාදී ස්කන්ධ පංචකය කෙරෙහි ඛේමක භික්ෂුන් වහන්සේ කිසිවක් ආත්මසින් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් දකිනවාද කියලා විමසන්නට කියලා දාසක හාමුදුරුව පිටත් කළ හැරියා. එහිදී දාසක ස්වාමීන් වහන්සේ නැවතත් ඛේමක භික්ෂුන් වහන්සේ වෙත වැඩම කරලා උන්වහන්සේගෙන් අහනවා, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඔබ කිසිවක් ආත්ම වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් දකිනවාද කියලා ප්‍රශ්න කළා. එහිදී ඛේමක භික්ෂුන් වහන්සේ සඳහන් කළේ, මම මේ පංච ස්කන්ධයේ කිසිවක් ආත්ම වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් දකින්නේ නැහැ කියලා. මේ පිළිතුරු අසා දැනගත්තා වූ දාසක භික්ෂුන් වහන්සේ නැවතත් ගෝසිතාරාම වාසී භික්ෂුන් වහන්සේ වෙත ඇවිල්ලා එම පිළිතුර සඳහන් කළා. එහිදී ගෝසිතාරාම වාසී භික්ෂුන් වහන්සේලාගේ අදහස උනේ මේ ඛේමක භික්ෂුන් වහන්සේ අරහත් සීනස්රයන් වහන්සේ කෙනෙක් කියලා. අන්නේ අදහස ඉඳගෙන උන්වහන්සේලා නැවතත් දාසක භික්ෂුන් වහන්සේ යවුවා ගිහිල්ලා ඛේමක හාමුදුරන්ගෙන් අහන්න, උන්වහන්සේ රහත් භාවයට පත්වෙච්ච කෙනෙක්ද කියලා. එහිදී දාසක හාමුදුරුව ඛේමක භික්ෂුන් වහන්සේ වෙත වැඩම කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා. ගෝසිතාරාම වාසී භික්ෂුන් වහන්සේලා අහනවා, ඔබ වහන්සේ ශීනස්රයන් වහන්සේ කෙනෙක්ද කියලා. එහිදී ඛේමක හාමුදුරන්ගේ පිළිතුරු උනේ, නැචම්මි අරහං කිනාසබෝ, මම රහත් කෙනෙක් නෙවෙයි. අපිට මේ ආවුසෝ පංචසුපාදාන කන්දේසු අස්මීති අධිගතම්. මට මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි අස්මීති ඇත යන අවබෝධයක් තියෙනවා. එහෙම වුණත් අයං අහං අස්මීති ච න සමනුපස්සාමි, මම මේ රූපාදී ස්කන්ධ කිසිවක් ඇතයි කියලා දකින්නේ නැහැ කියලා. මෙන්න මේ පිළිතුරත් රැගෙන නැවත දාසක හාමුදුරුව ගෝසිතාරාමයට වැඩම කරලා එම පිළිතුර සඳහන් කළා. එහිදී ස්ථවිර භික්ෂුන් වහන්සේලා නැවත දාසක හාමුදුරන කියනවා, ඔබ නැවත ඛේමක ස්වාමීන් වහන්සේ වෙත යන්න, ගිහිල්ලා උන්වහන්සේගෙන් අහන්න, මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි කිසිවක් මම වෙමි කියලා දකින්නේ නැහැ කියලා සඳහන් කරන්නේ, රූපයද රූපෙන් බැහැර දෙයක්ද, වේදනාවද වේදනාවෙන් බැහැර දෙයක්ද කියලා සඳහන් කළා. මෙන්න මේ ප්‍රශ්නය අසන්නට දාසක ස්වාමීන් වහන්සේට ස්ථිර භික්ෂුන් වහන්සේලා විසින් අනුශාසනා කළා. එහෙදී මේ ප්‍රශ්නය සමග ඛේමක හාමුදුරුව වෙත පැමිණියා වූ දාසක හාමුදුරුව උන්වහන්සේ වෙතින් මේ ප්‍රශ්නේ විමසලා සිටියා. එහෙදී ඛේමක හාමුදුරුව කල්පනා කරනවා, මේ දාසක හාමුදුරුව වරින් වර මේ වගේ ප්‍රශ්න අහන එනවා, උන්වහන්සේට මේක වෙහෙස කර දෙයක්. ඒ නිසා තමන් වහන්සේම ගෝසිතාරාමයට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන කියන හැඟීමෙන් සමීපයේ තිබිච්ච හැරමිටියක් අරගෙන ඒකත් රැගෙන ගෝසිතාරාමයට දෙනම වැඩම කළා. එහිදී ගිහිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සමග සුහදව සාකච්ඡා කළා. අනතුරුව උන්වහන්සේලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. එහිදී සඳහන් කරනවා, නකෝ වං ආවසෝ රූපං අස්මීති වදාමි, ඇවැත්නි මම රූපයේ මම වෙමි කියලා සලකන්නේ නැහැ. රූපයෙන් වෙනත් දෙයකුත් මම මම වෙමි කියලා සඳහන් කරන්නේ නැහැ. වේදනා සංඥාදී මේ අනිත්‍ය ස්කන්ධ ගැනත් එහෙම සඳහන් කරනවා. ඒ වුණත් උන්වහන්සේට අස්මි කියන අවබෝධයක් තියෙනවා. මේ ස්කන්ධ පංචකය මේකට ගත්තු තැනක තමන්ට මෙහෙම අවබෝධයක් තියෙනවා කියලා සඳහන් කළා. උන්වහන්සේ උදාහරණයක් හැටියට සඳහන් කරනවා සුදු නෙළුම් මලක් හෝ රතු නෙළුම් මලක් හෝ නිල් මහ නෙල් මලක් හෝ මේ මලකින් සුවඳක් එනවනම් ඒ එන සුවඳ පත්‍රවලින් දෙන්නේ වර්ණයෙන් දෙන්නේ නැත්නම් රේණුවලින් දෙන්නේ කියලා වෙන වෙනම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණත් මේ සමස්ත මලෙම කියන හැඟීමෙන් තමයි කෙනෙක් සඳහන් කරන්නේ. අන්න ඒ වගේ තමයි ඕරම් භාගීය සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ ඕරම් භාගීය සංයෝජන පරිහින කරපු කෙනා රූප වේදනාදී ස්කන්ධ පංචකයේ කිසිම දෙයක් වෙන වෙනම මෙන්න මේක සත්‍ය පුද්ගලික හැටියට ගන්නෙ නැහැ. එහෙම වුණත් මේ ස්කන්ධ පංචකය මේක තැන තියෙන තැනදී හරියට මල සමූහයම එක තැන තියෙනකොට ඒ මලේම සුවඳ තියෙනවා කියලා ගන්න වගේ මේ ස්කන්ධ පංචකයම මම වෙමි කියලා මානිය ඡන්දයක් උන්වහන්සේට අනුසේවයෙන් තියෙනවා කියලා සඳහන් කළා. මෙහිදී කේමක හාමුදුරන් වහන්සේ උපමාවක් සඳහන් කරනවා. හරියට කිසියම් වස්ත්‍රයක් පිරිසුදු කිරීම සඳහා කුණු ඉවත් කිරීම සඳහා කිසියම් ද්‍රව්‍යයක් භාවිතා කරලා පිරිසුදු කරාට පස්සේ එහි තියෙන සියලුම කුණු ඉවත් වුණත් ඒ පිරිසුදු කිරීම සඳහා භාවිත කරපු සුණු ආදී කිසියම් ගන්ධයක් ඉතුරු වෙනා වගේ ඕරම් භාගීය සංයෝජන වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ ඕරම් භාගීය සංයෝජන සියලක්ම ප්‍රහීණ කරලා ඉන්න කෙනා බොහොම අවබෝධයෙන් ජීවිතය දෙස බැලුවත් ඔහු තුල තවදුරටත් උද්දම් භාගීය සංයෝජන වෙන රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන අනුසයයෙන් පවතිනවා. අන්න ඒ නිසා උන්වහන්සේට නැවතත් අවශ්‍ය වෙනවා මේ රූප වේදනාදී ස්කන්ධ පංචකයේ උද්‍යබ්බේගාමිනී පඤ්ඤාවෙන් නැත්තං එයි හට ගැනීම Nirodhe වශයෙන් යලි යලිත් නෝනින් දකින්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නෝනින් දැකීමේ ප්‍රතිඵල විදියට පුළුවන්කම තියෙනවා ඊතුරු සංයෝජනවල තියෙන අනුසයම දුරු කරලා අනාගාමී මට්ටමින කෙනා උද්ධම් භාග්‍ය සංයෝජන සියලක්ම ප්‍රහීණ කරලා රාගක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය කියන කෙලසුන් ප්‍රහීණ මට්ටමට ආසරක්ෂය ඥානි ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා හැම ආධ්‍යාත්මික ස්තරයකම ඉන්න කෙනෙක් පෘථග්ජන කෙනෙක් සේකවන්නත් සේක කෙනෙක් අසේක නම් වූ රහත් භාවයට පත්වෙන්නත් රහත් භාවයට පත්වෙච්ච කෙනා පිරිනිවතෙක් සෝදායි වාසය කිරීමටත් එකම ප්‍රතිපදාවයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ තමයි රෝපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, Nirodhe, සමුදය වැය යලි යලිත් නෝනින් දකින්න කියලා. අනාගාමි මට්ටමට පත්වලා හිටිය කේමක හාමුදුරෝ සඳහන් කරන්නේ උන්වහන්සේ කෙලෙස් බොහොමයක් දුරු කළ තිබුණත් තවදුරටත් උන්වහන්සේට රූපරාගාදී මේ අනුසය ධර්ම සිත තුල තිබුණා. අන්නේ දුරු කිරීම සඳහා මේ භික්ෂුන් වහන්සේලාට සමග උන්වහන්සේ අනුශාසනා කරන්නේ තවදුරටත් මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම Nirodhe දකින්න කියලා. මෙන්න මේ අනුශාසනාව කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා කේමක හාඳුරන්ට අප ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්න නැවත නැවතත් විමසා සිටියේ වෙහෙසටපත් කරන නෙවෙයි මේ ධර්ම කාරණාව ඔබ වහන්සේ මනවින් දේශනා කරන බව අප දන්නා නිසා කියලා. මෙන්න මේ දේශනාව මනවින් තේරුම් ගත්තා වූ භික්ෂුන් වහන්සේලා 69ම රහත් භාවයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අනාගාමි බවට පත්ලා හිටිය කේමක හාමුදුරුවෝ මේ දේශනාව තුලදීම ධර්ම දේශනාව විමුක්තායතනයක් වෙලා උන්වහන්සේත් කෙලසුන්ගෙන් සිත මුදවාගෙන රහත් භාවයට පත් වුණා කියලා සඳහන් කළා. රහතන් වහන්සේලා 61 නමක් ලෝකෙට බිහි වෙච්ච මේ උතුම් සූත්‍රයේ කේමක සූත්‍රයේ අප තව තවත් අධ්‍යයනය කරලා මේ ඊටාම ගැඹුරු සියුම් තැන් අවබෝධ කරගෙන අපේ දුකේ නිදහස් වීමට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ අප හැම දිනාටම මේ ධර්ම දේශනාවත් කුසලයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.